සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායෙහි මහාවග්ගයේ ඇතුළත් සත්‍ය සංයුත්තේන අන්ධකාර සූත්‍රය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය නොදැනීමේ තියෙන අන්ධකාරත්වය, භයානකත්වය, අභාග්‍යය පිළිබඳවයි. එහිදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, අත්ථේ භික්ඛවේ ලෝකාන්තරිකා අගහා අසංගතා අන්ධකාරකා අන්ධකාරතිමිසා යත්තාවි මේසං චන්දිම සූර්යානං ඒවං මහෙද්දකානං ඒවං මහානුභවානං ආභා නානුභන්තේති. මහණෙනි, මේ ලෝකේහි මහත් වූ ඉර්ධි බලයක් තියෙන, මහානුභාවයක් තියෙන, ආලෝකයෙන් යුක්ත සඳහිරු දෙදෙනා කිසියම් තැනක නොපවතිනවා නම්, අන්න එවැනි ආලෝකයක් නොපවතිනා වූ ලෝ අතර පවත්නා වූ හිස්සෝ ආවරණ රහිතෝ අඳුරු කරන්නා වූ අන්ධකාරයක් තියෙනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සඳහිරු දෙදෙනාගේ ආලෝකයේ නොවැටෙන්නා වූ ලෝක අතර පවත්නා වූ හිස් අවකාශයක් පිළිබඳව. මේ ස්ථාන දැඩි අන්ධකාරයෙන් පවතින ස්ථාන. අති දීර්ඝ කාලයක් අන්ධකාරය පවතින මේ ස්ථාන තමයි ලෝකයේ දැඩිවම අන්ධකාර තියෙන ස්ථාන වශයෙන් සලකන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කරපු අවස්ථාවේදී එක්තරා භික්ෂුවක් සඳහන් කරනවා, මහා වතසෝ බන්තේ අන්ධකාරෝ. භාගතුන් වහන්සේ එය මහත් වූ අඳුර ඇති කරන දෙයක්. සුමහාවත සෝභන්තේ අන්ධකාරෝ. භාගතුන් වහන්සේ එය මහත්ම වූ අන්ධකාරයක්. එහිදී භික්ෂුව තවදුරටත් අහනවා, අත්තිනකෝ බන්තේ ඒතම්මා අන්ධකාරා අඤ්ඤෝ අන්ධකාරෝ මහන්තතරෝච භයානකතරෝචාති. ස්වාමීනි, භාගතුන් වහන්සේ මේ දැඩි වූ අන්ධකාරයටත් වඩා එයින් අන්‍ය වූ කිසියම් අන්ධකාරයක්, භයානක වූ ස්වභාවයක් ලෝකයේ තියෙනවාද කියලා ඇහුවා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, අත්තිකෝ භික්ඛූ ඒතම්මා අන්ධකාරා අඤ්ඤෝ අන්ධකාරෝ මහන්තතරෝච භයානකතරෝච. භික්ෂුව මේ අන්ධකාරයටත් වඩා මහත් වූ භයානක වූ අනෙක් අන්ධකාරයක් තියෙනවා. මොකක්ද ඒ අන්ධකාරය කියලා උන්වහන්සේට පිළිතුරු දෙනවා. යම්කිසි භික්ෂුවක් හෝ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඉදන් දුක්ඛාන්ති යථාභූතං නපජානන්ති, මේ දුකයි කියලා මනාව දන්නේ නැත්නම්, මේ දුකට හේතුවයි කියලා මනාව දන්නේ නැත්නම්, මේ දුක නිරෝධ කිරීමයි කියලා මනවින් නොදන්නවා නම්, මේ දුක් නිරෝධ කරන පටිපදාව කියලා මනවින් නොදන්නවා නම්, අන්න ඒ අය ජාති සංවත්තනිකේසු සංඛාරේසු අබිරමන්ති. ඔවුන් ජාති ඇති කරවන්නා වූ සංස්කාරයන් ඇලෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස ඇති කරන්නා වූ සංස්කාරයන් ඇලෙනවා. ඔහු ජාති සංවත්තනික වූ සංස්කාරයන් ඇලෙන්නා හෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස ඇති කරන සංස්කාරයන් ඇලෙන්නා වූ ජාති සංවත්තනික වූ සංස්කාරයන් රැස් කරනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස ඇති කරන්නා වූ සංස්කාරයන් රැස් කරනවා. ඔවුන් ජාති සංවත්තනික වූ සංස්කාරයන් රැස් කළා, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස සංස්කාරයන් රැස් කරලා ජාති අන්ධකාරයේ වැටෙනවා, ජරා අන්ධකාරයේ වැටෙනවා, මරණයේ අන්ධකාරයේ වැටෙනවා, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස කියන අන්ධකාරයන්හි වැටෙනවා කියලා දේශනා කළා. ඒ වගේම ඔවුන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස කියන මෙන්න මේවන්ගෙන් නොමිදෙන, දුකෙන් නොමිදෙන පිරිසක් විදිහට දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ යම්කිසි කෙනෙක් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය නොදන්නවා නම් මේකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාවේ කිසියම් කෙනෙක් බැසගෙන ඉන්නවා නම් ඔහු ඊට අදාළ වූ දුක් ඇතිවන්නා වූ කරුණු ඒක රාශී කරනවා කියලා. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ආදි වශයෙන් ගිහිල්ලා ජාතිපච්චයා ජරාමරණං සෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා කියන මෙන්න මේ දුක්ඛ සමුදය සත්‍ය නැමැති මිච්ඡා පටිපදාව නැත්තම් පටිසම්පාද චක්‍රේහි ගමන් කිරීමට හේතුවන්නේත් එයින් අනේක විද දුක් ඇතිවන්නට හේතුවන්නේත් මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය නොදැනීම. කුමක්ද මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුකේ නොදැනීම. ඇහැට රූපයක් පතිතන අවස්ථාවේහි ඔහු රූපයේ බැසගෙන ඉන්නවා නම් එය කලින් කිමිච්ච රූපයක් කියලා හිතලා තමා ඇසට රූපය දැක්කට පස්සෙත් රූපය තියෙනවා කියලා හිතනවා නම් එහෙම නැත්නම් තමා රූපය දකින අවස්ථාවේ ඒ රූපයේ ඒ විදිහටම බාහිර ලෝකයේ කිසියම් තැනක තියෙනවා කියලා හිතනවා නම් නැත්නම් ඒ රූපය දකින පුද්ගලයෙක් අභ්‍යන්තර වශයෙන් ඉන්නවා කියලා හිතනවා නම් මේ කෙනා අවිද්‍යාව තුල බැසගෙන ඉන්නේ. අන්නේ අවිද්‍යාවේ හේතුවෙන් ඔහුට ජරා මරණ ආදී සියලු දුක් විඳ ගන්නට සිද්ධ වෙනවා. ඇයි ඒකට හේතුව? ඇහැට රූපය පතිත වෙන අවස්ථා මැනවින් නොදෙන ඒ නිරුද්ධ වෙච්ච තැනක අවිද්‍යාව පාදකව ස්පර්ශ සමුදියන් තිඳගෙන බාහිර රූපය තුළට නැඹුරුනොතින් ඒ බාහිර ලෝකයේ තමාගේ ලෝකයේ කරගෙන ඔහු ජීවත් වීම හේතුවෙන් ඒ බාහිර ලෝකයේ සිරකරුවෙක් බවට සේවකයෙකු බවට පත් වෙලා ඒ බාහිර ලෝකයේ ප්‍රපංච සිය ජීවිතය බවට පත් කරගෙන ඔහු ඒ තුළින් අප්‍රමාණ වූ දුක් වේදනා විඳිනට සිද්ධ වෙනවා. මෙන්න මේ නොදැනීම සලකන්නේ අර ලෝකාන්තරික අගාධයටත් වඩා භයානක අන්ධකාරයක් විදියටයි. යම් කිසි කෙනෙක් මෙන්න මේ தත්වයෙන් මිදිලා ඇසට රූපයක් පතිත නවස්ථාව විපාක මට්ටම බවත් ඒ තේරුම් ගන්න අවස්ථාව කර්ම අවස්ථාව බවත් අන්නේ තේරුම් ගන්න අවස්ථාවේදී ඇසට පතිත වෙච්ච රූපය සම්පූර්ණයම නිරුද්ධ වෙච්ච බව දන්නවා නම් අන්නේ නිරුද්ධ වෙච්ච රූපය මනසින් දකින අවස්ථාවක් මේ ඒ මනසත් මේ වෙලාවේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන බව මනෝවිඥානේ අනිත්‍යතාවය තේරුම් ගත්තොත් එතනත්තා දුක තේරුම් ගත වෙනවා. ඒ වගේම දුක්ඛ සමුදය නිදහසන කෙනෙක් බවටත් පත් වෙනවා. දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන කෙනෙක් බවටත් පත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පාදක කොටගත්තු සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂානම් වූ මාර්ගයේ වඩන කෙනෙකුත් බවට පත් වෙනවා. මෙන්න මේ සඳහා කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරමින් යලි යලෙත් මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය තීරුම් ගැනීම සඳහා වූ අඛණ්ඩ උත්සාහයක නියැලෙනට අවශ්‍ය වෙනවා. ඒ තුලින් පමණයි සම්මාදිට්ඨිය ඇති කරගෙන දුක්ඛාදී චතුරාර්ය සත්‍ය තීරුම් අරගෙන මෙහි අවිද්‍යාවෙන් හිටියොත් තමන්ට ජරා මරණ ආදී අනේක විධ දුක් විඳින්න සිද්ධ වෙන බව තීරුම් අරගෙන එහි නිරෝධය දැකලා ඒ තුල ශ්‍රද්ධා පිහිටුවාගෙන විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන එහි ප්‍රතිඵල විදියට සති ධම්මවිෂය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන සත්බොජ්ජංග සම්පූර්ණ කිරීම ඔස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආරස්නික මාර්ගයේ අංග ඉහළටම පරිපූර්ණ කිරීම වශයෙන් විද්‍යාය මුක්තිය සාක්ෂාත් කරගෙන සම්මා ඥාන සම්මා විමුක්තියට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම වශයෙන්. එනිසා අපත් නිරතුරුව උත්සාහ කළ යුතුයි මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය නොදැනීම නම් වූ අන්ධකාරයෙන් මිදීම සඳහා සත්පුරුෂ ආශ්‍රයෙන් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් මේ සඳහන් පණිවිඩය නැවත නැවතත් ශ්‍රවණය කරමින් අපේ ජීවිතයට ශ්‍රුතමය ඥානය දිනු කරගෙන ඒ ශ්‍රුතමය ඥානයේ ප්‍රඥාව ඔස්සේ චින්තාමය ප්‍රඥාව දිනු කරගෙන ඒ ඔස්සේ භාවනාමය ප්‍රඥාව සඵල කර ගැනීම වශයෙන් බොජ්ජංග වැඩීම වශයෙන් මේ අන්ධකාරයෙන් සපුරාම නිදහස් වන්නට අපි අඛණ්ඩව උත්සාහ කරමු. ඒ සඳහා කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්යය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ කාරණා හතර අඛණ්ඩව අපි පවත්වා ගැනීම තුලිනොයි මේ අන්ධකාරය දුරවන ආකාරයේ ප්‍රඥාව දිනු කරගන්නට අපට අවස්ථාව සැලසෙන්නේ. මේ උතුම් ධර්මයේ රැකීමට අප හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. රැස් කරගත් උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාබෝධයම සැලසේවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.